සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි තුතියං ති බුද්ධං සරණං ගච්ඡාමි තුතියං ති ධම්මං සරණං ගච්ඡාමි තුතියං ති සංඝං සරණං ගච්ඡාමි තතියං ති බුද්ධං සරණං ගච්ඡාමි තතියං ති ධම්මං සරණං ගච්ඡාමි තතියං ති සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පූර්ණං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානාවරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරාවරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදාවරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදඨානාවරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්දෙන් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේත ගරුකටයුතු දමගල හාමුදුරුවන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි මේ පින්වත් පිරිස ඉතාම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ පිළිල කර ගන්නට යුතුණු මේ දානවත්ත්වයේ අනුකොටස ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ අනන්ත අප්‍රමාණ වූ බුදු ගුණයන් උදෙසා දහවල් බුදු පූජා වශයෙන් පූජා කරමු ඒ ජයතුවන්නා වූ කුසලන බලයෙන් අද දවසේ මේ පන්දිනය සිහිපත් කරන ඒ සිවිල මහත්මා ඇතුළු මේ පින්වත් සිව් දෙනාටම තුමාගේ ආශිර්වාදය මිදුක් නිරෝගී සම්පත් පිණිසම හේතුවාස නා වේවා කියන අදහසින් යුක්තව ස්වාමීන් වහන්සේලා සමඟ එකට ගාථා සජ්ජායනා කරමින් බුද්ධ පූජාව පූජා කරමු. Now this is time to pay our homage to our Supreme Buddha. The praying for Buddha, the Buddha Puja, this time of meditation, we are going to contemplate on his great, uncountable, enormous qualities of the Buddha. We all know that we have a glimpse about the Buddha, the how he struggled for more than 6 years, not only 6 years, eons of uncountable time to search to find the truth of happiness, how to be happy, how to find the path to happiness, and how to eradicate all kind of suffering. So we have to contemplate on his effort, on his knowledge, the great knowledge he discovered. He was endowed with his all knowledge and also the practice, and he was teachers for all the human beings, divine beings, and all the living beings. How he spent his 45 years preaching the Dhamma he found. And he was all the time he was eradicated, all kind of defilement, all kind of dirt, whatever possible, immersed in the human mind. He eradicate every defilements. And he is uncomparable with any kind of living being in this world. He's superior for all among the all living beings. So keeping these qualities of the Buddha and also the qualities of the Dharma, the way he taught to the all entire living beings, the Dharma is beyond time, beyond limitation. It is possible you get the result once you practice immediately. And the qualities of the Sangha, who is practicing this Buddha's teaching and transmitting this knowledge and practicing from generation to generation. So, contemplating the qualities of Buddha, Dhamma and Sangha, let's pay our homage and do the Buddha Puja with our venerable monks in Pali stanzas. Namo tassa bhagavato arahato sammā sambuddhassa. Namo tassa bhagavato arahato sammā sambuddhassa. Namo tassa bhagavato arahato sammā sambuddhassa. Ittipiso bhagavā arahaṃ sammā sambuddho vijjācarana sampanno sugato lokavidu anuntaro purisa dhamma sārati saddhā deva manussānaṃ buddho bhagavāti buddhaṃ jīvita pariyantaṃ saraṇaṃ gacchāmi svākkhāto bhagavatā dhammo sandittikō akāliko ipassikō upanayiko pañcantaṃ veditambo viññō hiti dhammaṃ jīvita pariyantaṃ saraṇaṃ gacchāmi suppaṭipanno bhagavato sāvaka saṅgho paṭipanno bhagavato sāvaka saṅgho ñāya paṭipanno bhagavato sāvaka saṅgho sāmīti paṭipanno bhagavato sāvaka saṅgho yadidaṃ cantāri purisa yugāni aṭṭha purisa puṅgalā esa bhagavato sāvaka saṅgho āhuneyyo pāhuneyyo dakkhineyyo anjali karaniyo anuntaraṃ puṇyakkhetaṃ lokaṃ sāti saṅghaṃ jīvita pariyantaṃ saraṇaṃ gacchāmi vandāmi cetiyaṃ sambhaṃ sambhataṃ supatiṭṭhikaṃ ශාරීරික ධාතු මහාවෝදින් බුද්ධ රූපං සකලං සදා ධනසාරප්පදින්තේන දීපේන තමදං සිනා තිලෝකදීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං ගන්ධ සම්භාර යුත්තේන දුපේනහං සුගන්ධිනා පූජයේ පූජනීයං තං පූජාභාජන මුන්තමං වන්න ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තතිං පූජයාමි මුනින්දස්ස සිරිපාද සරෝරුහේ පූජේමි බුද්ධං කුසුමේන ලීල පුඤ්ඤේන මෙතේන ච හෝතු මොක්ඛං පුබ්බං මිලායාති යතෛදම් මේ ආයෝතතායති විනාශවවන් අදිවාසේතු නොබන්තේ පානියම් උපනාමිතං අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුන්තම අදිවාසේතු නොබන්තේ පූජනං උපනාමිතං අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුන්තම අදිවාසේතු නොබන්තේ සම්බං සන්දාය පූජිතං අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුන්තම ඉමිනා උන්නකම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු ගෞරවනීය නායක මහතුන් වහන්සේ එවැගේම ගෞරවනීය දම්බර මහතුන් වහන්සේ ඇතුළු කොට ඇති පූජනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පිළිතුරුනි අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ සලහන් කරපු ආකාරයට මේ පවුලේ පිළිතුරුන් සීලා පවුලේ දරුවන් අද දවසේදී මේ උතුම් පින්කම උදාරෝ පින්කම සංවිධානය කරන්නේ විශේෂ වශයෙන්ම 80 වෙනි ජන්මයේ සමරණ තමන්ගේ ආදරණීය පියතුමා සිල්ව මහත්මයාගේ උපන්දිනය නිමිති කරගෙන. ඉතින් ගෞරවනීය මහා සංඝරත්නයේ හැටියට අපි සිල්ව මහත්මයාට සුභ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ජීවිතයේ දුක් භාවය, නිරෝගී භාවය, චිර ජීවනයේ උදා වේවා. කරන පින සිල් පාටි සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා. ත්‍රිදත්නයේ ආශිර්වාද දෙවියන්ගේ රැකවරණ ලබාගෙන ආධ්‍යාත්මික වශයෙන් ජීවිතය දියුණු කරගන්නට පෝෂණය කරගන්නට මේ ආශිර්වාදයේ හේතු වාසනා වේවා කියලා ගෞරවනීය මහා සංඝරත්නයේ හැටියට පළමුවට ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සිල්ව මහත්මයා ඇතුළු විශේෂයෙන් මේ මාසයේදී මේ පවුලේ බොහෝ දෙනෙක් උපන්දින සමරනවා. ඉතින් මෑණියන් වහන්සේ සිල්ව මෑණියන් වහන්සේ ඇතුළු කොට ඇති මේ උපන් සමරනා වූ දෙනාටම දරුවන්ට අපි ආශිර්වාද කරනවා. ආශිර්වාදයෙන් ප්‍රාර්ථනා කරනවා. ඉතින් පින්තුනේ අද දවසේදී මේ විදිහට පින්කම සංවිධානය කරන්නේ උපන්දිනයේ සමරගෙන සමරන්න ඒ වගේම උපන්දිනයේ සමරමින් ආශිර්වාද කරන්න අපි දන්නවා මේ ජීවිතයේ අපට ලබන්න පුළුවන් වටිනාම ආශිර්වාදය තමයි අපට බුදුරජාණන් වහන්සේගෙන් ඒ වගේම ධර්මයෙන් ඒ වගේම මහා සංඝරත්නයෙන් ලබන්න පුළුවන් ආශිර්වාදය. අපි දන්නවා බොහෝ දෙනෙක් උපන්දිනයේ සමරන කොට විවිධාකාර දේවල් සිදු කරනවා. විවිධාකාර ක්‍රමවලින් උපන්දිනයේ සමරනවා. එනමුත් උපන්දිනයක් අපට අර්ථානිත සමරන්න පුළුවන්කම තියෙන්නේ මේ ජීවිතයේ යථාර්ථය ජීවිතයේ සැබෑ ස්වභාවය මේ ජීවිතය කියන්නේ කුමක්ද කියන කාරණාව සිහිපත් කරගෙන ඒ සඳහා අර්ථවත් දෙයක් කළොත් පමණයි. ඉතින් අපි දන්නවා අපි මුංචි කාලේ උපන්දිනයේ සමරන කොට හරි කැමති හරි ආසයි උපන්දිනයක් කෙනෙක් බලන් ඉන්නවා. හේතුව තමයි ආසය ලැබෙන්නේ. හැබැයි ලැබුණාට පස්සේ කැමති නැහැ වයස යනකොට. ඒ නිසා ලැබුණාට පස්සේ උපන්දිනයේ සමරන දෙයක් පැත්තකින් සතුටු වෙනවා, පැත්තෙන් දුක් වෙනවා. අපි අවුරුද්දකින් තවත් වයසට ගියා කියලා. ඉතින් මේක තමයි ජීවිතයේ ඇත්ත. අපි දවසින් දවස ගමන් කරන්නේ ජරාවට නැත්තම් මරණයට. ඒක අපිට රස දේශනා කරේ. ඉතින් මේ කාරණා සිහිපත් කරලා අපි කල්පනා කරගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව අපි හැම කෙනෙකුටම උපතත් සමග ඒ වගේම ජරාවටපත් වීම, වයසට යෑම, අසනීප වීම, ව්‍යාධියටපත් වීම, මරණය ඒකාන්ත ධර්මතාවය. මෙන්න මේ ධර්මතාවන් තේරුම් ගන්න කෙනෙක් කල්පනා කරනවා මේ ගත කරන කෙටි කාලයේ තමන්ගේ ජීවිතේ කොහොමද තවත් අඩියක් හරි ඉවරක් හරි ඉස්සරහට තියන්නේ ආදරම කොහෙන් දියුණු වෙන්නේ. හේතුව අපි හැමදෙනෙක්ම ජීවත් වෙන කාලේ බොහෝ වෙලාවට උත්සාහ කරන්නේ අපි රැස් කරගන්න, අපි ආශ්‍රය කරන, අපි නිතරම ගවේෂණය කරන භෞතික සම්පත්, භෞතික දේවල් වැඩි වැඩි රැස් කරගන්න. ඒ භෞතික සැප සම්පත් අපි කොවිතරම් ගවේෂණය කළා හොයාගත්තත් රැස් කරගත්තත් ඒ භෞතික දේවල් සියල්ලම මරණයත් සමග අපට ඉවත් කරන්න සිද්ධ වෙනවා, අයින් කරන්න සිද්ධ වෙනවා. ඒ කිසි දෙයක් අපට අරන් යන්න පුළුවන් කමක් නැහැ. යම් කිසි කෙනෙක් මේ ගත කරන ජීවිත කාලයේ මෙන්න මේ කාරණාව තේරුම් අරගෙන ජීවිතයේ වැඩි වැඩියෙන් ආධ්‍යාත්මික දියුණුව සොයාගෙන යනවා නම්, තමන්ගේ ආධ්‍යාත්මය දියුණු කරගන්න උත්සාහ කරනවා නම්, ඒ සඳහා අවශ්‍ය කරන්නා වූ කල්යාණ මිත්‍රයන් වහන්සේලා, ඒ වගේම මේ සඳහා අවශ්‍ය කරන්නා වූ තුන් ධර්මයේ කෙනෙක් ගවේෂණය කරනවා නම්, ඒ පුද්ගලයාට ජීවිත සන්තෝෂයෙන් පුළුවන්කම තියෙන අවසාන මොහොතේදී හරි තමන්ගේ ජීවිතයේ අර්ථානිතව ගමන් කරාගෙන තමන්ගේ ජීවිත අර්ථානිතව ගත කළා කියලා. පින්වත්නි, අපිට අපේ ජීවිතයේ ආපස්සට හැරිලා බලනකොට යම් කිසි දෙයක් පිළිබඳව හසු වෙන්න පුළුවන් නම් හසු වෙන්න පුළුවන් දේ තියෙන්නේ අප ජීවත් වෙන කාලේ මෙන්න මේ වගේ දේවල්, විනෝදකාමී දේවල් සිද්ධ කළා, මේ වගේ අපි හම්බ කරගත්තා, අපි මෙන්න මේ විදිහට කෑවා බිව්වා, අපි මේ විදිහට ගමන් බිමන් ගියා. මේ කාරණා වලින් අපට කවදාවත් ජීවිතය අවසාන කරලා සතුටු වෙන්න පුළුවන් කමක් නැහැ. යම් පොඩි සතුටක් ලබන්න පුළුවන් කමක් තියෙන නමුත් ඒක අනිත් පැත්තෙන් අපි දුක් වෙන අපට දැන් ඒක කරගන්න පුළුවන් කමක් නැහැ කියලා. නමුත් යම් කිසි කෙනෙක් තමන්ගේ ජීවිතය බලලා කල්පනා කරනකොට කෙනෙකුට කල්පනා වෙනවා නම් හිතන්න පුළුවන් නම් මගේ මේ ජීවිත කාලය ඇතුළත මට කොයිතරම් බාධා පීඩා තිබ්බත් මම මේ තරම් පින්කම් කරගෙන තියෙනවා, මම මේ තරම් දුරට මගේ හිත හදාගෙන තියෙනවා, මම මේ තරම් දුරට ඉවසීම ප්‍රගුණ කරලා තියෙනවා, මම මේ තරම් දානය ප්‍රගුණ කරලා තියෙනවා, මම මේ තරම් මෛත්‍රිය ප්‍රගුණ කරලා තියෙනවා. මෙන්න මේ විදිහට කෙනෙක්ට හිතන්න පුළුවන්කම තියෙනවා නම් පින්නතු මේ ජීවිතය හරිම වාසනාවන්ත ජීවිතයක්, ඒ ජීවිතය හරිම අර්ථාන්විත ජීවිතයක්. එහෙම ඒ විදිහට ජීවිතයක පිළිබඳව ප්‍රත්‍යක්ෂා කරලා ආපස්ස හැරලා බලලා සතුට වෙන්න පුළුවන්කම තියෙන්නේ ජීවත් වෙන හැම මොහොතකම තමන් ජීවත් වෙනවා කියන කාරණාව නුවණින් මෙනෙහි කරන කෙනෙකුට. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ග්‍රන්ථයෙන් සතියෙන් ජීවත් වෙන්න, ඒ සතියෙන් ජීවත් වෙනකොට තේරුම් ගන්න පුළුවන් මේ ජීවිතය කියන්නේ මොකක්ද කියලා. ඉතින් ඒ නිසා පින්වත්නි, අපට ඒ වගේ විශේෂයෙන්ම සිල් මහත්තන සන්තෝෂ වෙන්න පුළුවන් එතුමාගේ ජීවිත කාලය තුළ. එතුමා මේ සමාජයට, විශේෂයෙන් තමන්ගේ පවුලට, තමන්ගේ සමාජයට, ඒ වගේම ශාසනික තරාවේ සේවය, ඒ සේවයේදී හලපනා කළ බලුත් මහතුරු වෙන්න පුළුවන්කම තියෙනවා. තමන්ගේ ජීවිත කාලයේ බොහෝ දෙනාට සුව පහසු පිණිස තමන්ගේ ජීවිතය ගත කළා කියලා. සෝ බොහෝ දෙනාගේ හිත සුව වෙනුවෙන් තමන්ගේ කාලය නපරක් කැප කළා කියලා. අපට සන්තෝෂ වෙන්න පුළුවන්කම තියෙන්නේ තමන් වෙනුවෙන් තමන්ට කරගත් දේවල් නිසා නෙවෙයි. අපි යම් කිසි කෙනෙක් වෙනුවෙන් දෙයක් කරලා තියෙනවා නම් ඒ කරපු දේවල් පිළිබඳ අපිට සතුට වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා එතුමාගේ ජීවිතය වාසනාවන්තයි, ඒ වගේම එතුමාගේ ජීවිතය සම්පූර්ණයි. ඒ ජීවිතයේ හිස් ජීවිතයක් නෙමෙයි, නිසායි කල්පනා කළ ජීවිත සම්බන්ධ එතුමාට වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ සන්තෝෂයෙන් අතරේ අද දවසේදී එතුමාගේ 80 වෙනි ජන්මදිනය සිහිපත් කරගෙන බලාපොරොත්තු වෙන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේ ප්‍රධාන ආර්ය මහා සංඝරත්නයට දානය පූජා කරලා සිල් මහත්මයාට නිදුක් නිරෝගී දිගාසි සම්පන්නිය සැලසෙන සුභෝපන්නයක් වේවා කියලා ප්‍රාර්ථනා කරා. So dear devotees, the family members of the Silla family, all of you have gathered here and organized this wonderful meritorious activity especially for bless upon your beloved father and beloved grandfather, Mr. Silva, who is celebrating his birthday, who has celebrated his birthday on March 27, his 80th birthday. So, as I mentioned earlier, once we look at our life, one day, if we can be happy, that means we have done a lot of good things for the society. Not for you, only for yourself. Because always we are thinking about ourselves. Always we are looking for the gaining of the material things, the physical things in the life. But what happens at the end of the life? At the end of the life, we have to give up all these things, all the belongings that we have collected in this lifetime. That's the reality of the life. So therefore, if we can be satisfied, we can be happy about what we have done in this life, to develop our spirituality. Or what we have done for the benefit of others, good for others. So these are the things that you can be happy at the end of your life. So this is a great example that you can see through your father and grandfather. So he has helped a lot for the people, especially for the family and also for the Buddha Sasana and also for the society. So he can be happy about his life. And also, if you can be happy at the end of your life, so far I have developed my spirituality. So far I have developed my loving kindness, compassion. In this way, if you can be happy, that means your life is successful. Your life is fruitful. So, when you think about our life, always we are getting old, all the time. Moment by moment, we are going to the death. So that is the reality of the life. We cannot change it, we cannot stop it. But what we can do is always concentrate about the good things that you are doing and also concentrate how to develop your spirituality, how to develop your inner peace, how to develop your inner qualities. In this way you can be happy, you can develop yourself, because usually in our life we are trying to develop the material things or the mundane things. That means sometimes your wealth, sometimes your education, sometimes your associations. Always we try to develop these kind of things. But the reality is, none of these things come with you in your samsaric journey. In your samsaric journey, the only thing comes with you is the karma, that means good or bad actions, good or bad things that you have done. So we have to remember, we have to think about this all the time. So now we are going to dedicate the offerings to the Mahasangha. That means we are going to offer these items, all the belongings, to the noble disciples of the Buddha, the monks who have lived in the Buddha's time, and the monks who are living today, and the monks who will appear in the Buddha Sasana until the end. Thinking about the great qualities of the noble Mahasangha, we are dedicating, we are offering all these things. By the power of this merit, we wish a very happy birthday to Ms. Silva. May you be well, happy and peaceful. May you be able to expand and enhance your spirituality. May you be able to enhance your happiness. Finally, may all of us be able to attain the supreme bliss of liberation, Nibbana, with that intention, thinking that you are offering all these items to the supreme, including the supreme Buddha, to the noble Mahasangha. Please recite after me. Imam Bhikkhan Sattha parikharam, saparikharam, bhikkhu sanghassa dema. Sattha parikharam, saparikharam, imam bhikkhaṃ, bhikkhu sanghassa dema. Sattha parikharam, saparikharam, imam bhikkhaṃ, bhikkhu sanghassa dema. Icchitaṃ pacchitaṃ tuihaṃ kippameva samijjato sambhe purentu citta saṅkappā chando kannarasīyatā ආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිවාන සම්පatti හිමිනාතේ සමිජ්ජතු සතු සතු සතු හොඳයි දැන් ස්වාමීන් වහන්සේට දානි පූජා කරන්න. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙන්තං අනුත්තරං දුල්ලබේන මයාලන්දං බුද්ධ පුන්තං නමාමහං. සරුණුවරං ආදී ඒ නිකලේසිය මහරහතන් වහන්සේලා මේ ගෞතම සම්බුද්ධ ශාසනය සෝභමාන කළ සියලුම ස්වාමීන් වහන්සේ වෙනුවෙන් මේ අටපිරි කර පූජා කරමු, පූජා වේවා කියලා අපි සාදු කියමු. සාදු සාදු සාදු. හොඳයි මේ මාසේ 24 වෙනිද ජන්මදිනය සිහිපත් කරන සියලු මහත්මයාට දුක් නිරෝගී සම්පන්නිය දිගාසිර සම්පන්නිය ලැබේවා. තව බොහෝ කල තමන් කරන කටයුතු සිද්ධ කරගෙන කරදරයක් පීඩාවක් නැතුව නිදුක් නිරෝගීව කටයුතු කරන්නට උතුම් තුන්වෙනි ආශිර්වාදයත් සියලු දිවිරැකවරණත් ලැබේවා. මේ සියලු පින්කම් සෝදානම් කරන දරුවන් හැම දිනාටම සියලු මෑණියන් වහන්සේ ඇතුළු මිනුපුර මිනිපිරියන් සියලු දිනාටමත් මේ පින්බලයේ නිරෝගී සම්පන්නිය දිගාසිර සම්පන්නිය ලැබේවා. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ තුන් පිරිත් ධර්මයේ පින්වත් හැම දිනාටම නිරෝගී සම්පන්නිය දිගාසිරි සම්පන්නිය පිණිස ප්‍රාර්ථනා කරමින් දේශනා කරන හැම දිනාම වැඳගෙන පිරිත් ධර්මයේ ශ්‍රවණය කරන්න. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ. සම්මා සම්බුද්ධෝ විද්‍යා චරණ සම්පන්නෝ සුගතෝ ලෝක විදූ අනුත්තරෝ පුරිස ධම්ම සාරතේ සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පංචන්තං වේදිතං වෝ විඤ්ඤෝ හේතේ සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඤායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චන්තාරි පුරිස යුගානි අට පුරිස පුංගලායේස භගවතෝ ශාවක සංඝෝ ආහුනියෝ පාහුනියෝ දක්ඛිනියෝ අංජලි කරණියෝ අනුත්තරං පුඤ්ඤං කෙන්තං ලෝකං සාති ඒතේන සංච වඤ්ජේන පාතු ත්වං රතනන්තයම් ඒතේන සංච වඤ්ජේන පාතු ත්වං රතනන්තයම් ඒතේන සංච වඤ්ජේන පාතු ත්වං රතනන්තයම් කිංචිවෙත්තං ඉදවා හුරං වා සංගේසු ආයං රතනං පනීතං නනෝ සමන්නත්ති තථාගතේන ඉදම්පි බුන්දේ රතනං පනීතං ඒතේන සංජේන සුවන්ති හෝතු අයං විරාගං අමතං පනීතං යදංජගා සංඛ්‍ය මුනි සමාහිතෝ නතේන ධම්මේ සමත්තිකින්චේ ඉදම්පි ධම්මේ රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු කීලං පුරාණං නවන්නත්ති සම්භවං විරන්ත චින්තායතිකේ භවස්මින් තේකේන බීජා විරුල්ලිච්ඡන් නිම්බන්ති ධීරායතායං පදීපෝ ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අභිසමෙන්ච සංඝෝ උජෝච සෝජෝච සුවචෝ චන්ස මුදුවනති මානි සම්තුංස කෝච සුභරෝච අපකින්චෝච සල්ලෝක වුන්ති සංතින්ද්‍රියෝච නිපකෝච අම්බගම්බෝ කුලේසු අනනුකින්දෝ නච කුන්දං සමාචරේ කිංචියේන විඤ්ඤෝ පරේ උප සම්බවනෙයුම් සුකිනෝවා කේමිනොහොන්තු සම්බේ සන්තාබවන්තු සුකිතන්තායේ කේටිපාන භූතන්ති තතාවාතාවරාවානවසේ සාධීගාවායේ මහන්තාවා මජ්ජිමාරස්ස කානුක දිට්ඨාවායේව අන්දිට්ඨායේච වසන්ති අවිදූරේ භූතාවා සම්භවේසි සම්ලේ සන්තා භවන්තු සුඛිතන්තාන පරෝපරන්නි කන්තචිනං කංචේ ව්‍යාරෝසනා පටිග සංඥා මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡය මාතායතානියං පුන්තං ආයුසා ඒක පුන්ත මනුරක්ඛේ ඒවං ති සම්බුතේ මාන සම්භාවයේ අපරිමාණං මෙත්තං ච සම්බලෝකස්මින් මාන සම්භාවයේ අපරිමාණං කුඤ්ජං අදෝ ච තිරියං ච අසම්බාධං අවේරං අසපන්තං තිඩ්ඩං චරං නිසින්නෝ වාසයානෝ යාවතස්ස විගතමින්දෝ ඒතං සතින් අදිට්ඨේය බ්‍රහ්මමේතං විහාරං නිදමාහෝ දිට්ඨින්ච අනුපදම්ම සීලවාදස්සනේන සම්පන්නෝ කාමේ සුවිනෙයගේ දං අයිජාතුකම්ම සීයං පුනරේදී සංච වංචේන සොච්චිතේ හෝතු සම්බරායේ තේන සංච වංචේන සම්බරෝගෝ විනස්සතු ඒතේන සංච වංචේන හෝතු තේ ජය මංගලං සම්බීතියෝ විවංජන්තු සම්බරෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරාය සුඛී දීඝායුකෝ භව භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ බුද්ධානුභාවේන සදා සන්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ ධම්මානුභාවේන සදා සන්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ සංඝානුභාවේන සදා සන්ති භවන්තු තේ නක්ඛන්තයක්ක පාපංගහ නිවාරණා පරිත්තස්සානුභාවේන හන්තු තේ සන්නුපන්දවේ දේවෝ වස්සතු කාලේ සස්ස සම්පන්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ ආකාසණ්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසණ්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසණ්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. සංග්‍රහණවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි, අද දින සිල්වා පවුලෙහි විශේෂයෙන්ම කුමාරියක් හා ප්‍රධාන ආදරණීය සහෝදර සහෝදරියන් ඥාති මිත්‍රාදීන් කවුරුත් එක් රාශි වෙලා ඉතාම වටිනා ලස්සන පින්කමක් සිදු කළේ. ඉතින් තමගේ ආදරණීය පියතුමාගේ 80 වෙනි උපන්දිනය මම හිතන්නේ මේ උපන්දිනය ඉතාම ඉහළින් සමරන්නට මේ දරුව බොහෝ කාලයක ඉඳන් හිතල බලල කල්පනා කරලා අනිත්‍යට ආරාධනා කරලා දානෝපකරණ සකස් කරලා හරියට සිංහල අලුත් අවුරුදු දිනයක් වගේ හැමදෙනාම රැස් වෙලා කෑම බීම කැවිලි ඔක්කොම සූදානම් කරලා ආදරණීය තාත්තට ආශිර්වාද කරන්න මේ පීකම සිදු කළේ. ඉතින් සිල්ව මහත්තයට උවහන් සතුටටපත් වෙන්න පුළුවන් මේ තමගේ ආදරණීය දරුවන් ඔබතුමා වෙනුවෙන් කරන්න පුළුවන් ඉහළින්ම ඉහළම ආදර සැලකිල්ල දැක්වීමක් වශයෙන් මේ කරන උතුම් පින්කම පිළිබඳව. ඉතින් ඒකේ කාන්තකින් දරුවන්ටත් ආශිර්වාදයක් ඒ වගේම දෙමව්පියන්ටත් ලොකු සතුටට හේතුවක්. ඉතින් සිල්වා මහත්මයා මුලින්ම මේ රටට ඇවිල්ලා ඊට පස්සේ තමන්ගේ දරුවන් හැදෙනාම මේ රටට ගෙනවාගෙන ලොකු මෙහෙවරක් සිදු කළේ. ඉතින් දරුවෝ හැදෙනක ඉන්නකොට ඔබ දන්නවා කොයිතරම් වෙහෙසක් මාංශයක් වෙන්නේ නැති කියලා. ඉතින් එතුමා බොහොම මහන්සියෙන් හරියම්ම කරලා ඉතින් මේ රට පුරාම තමගේ සේවය සිදු කරලා බොහොම කැපවීමක් කළ තමයි දරුවෝ මේ මට්ටමට ගත්තේ. ඉතින් ඒ සඳහා දෑඹර මෑණියන් පිටුපස්සෙන් ලොකු ශක්තියක් ලබා දුන්නා. ඉතින් ඒ දෙන්නාට මේ ගෞරවයෙන් නිතින්ම හිමි වෙනවා. ඉතින් අද මේ කලාව පින්කම මම හිතන්නේ හැමදාම සිහිපත් කළ සතුටටපත් වෙන පුළුවන් පින්කම. ඒ නිසා සියලුම මහත්මයා මේ අද සිදු කළ පින්කම හැමදාම මතක් කරගන්න. මේ ආපුවය පූජා කරපු පිරිකර මේ දරුවන්ගේ සහභාගීත්වය හැමදාම අවදි වෙච්ච මොහොත පටන් හැමදාම මේ පින්කම ගැන හිතලා සතුටටපත් වන්න. ඒ වගේම කුමාරියක් ප්‍රධාන දරුවෝ හැම දිනෙකමත් හැමදාම මේ පින්කම ගැන හිත හිත සතුටු වෙන්න අපේ තාත්තා වෙනුවෙන් අපේ අම්මා වෙනුවෙන් අපි ලස්සන පින්කම සිදු කළා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සුඛා මත්තේ යථා ලෝකේ අතෝ පෙත්තේ යථා සුඛා කියලා. අපි මේ ලෝකේ හැමදේම කරන්නේ සතුට බලාපොරොත්තු වෙයි. මානසික සුවය බලාපොරොත්තු වෙයි. අන්නේ සතුට බලාපොරොත්තු වෙන කරන වැඩ අතුරෙන් ඒ සතුටට හේතු වන ප්‍රධානතම කාරණා දෙකක් බුදුහාඳුර අපට හඳුනා දෙනවා. ඒ මොනවද? අම්මට සැලකීම, ඒ වගේම තමගේ තාත්තට සැලකීම. අම්ම තාත්ත දෙන්නට සැලකීම තමයි සතුට ලබන මාවතෙහි පළවෙනි පියවර විදිහට දේශනා කළේ. කුඩා කාලේ අපි ඉගෙන ගියා ගන්නකොට අම්ම තාත්ත සතුටපත් වෙනවා. අපි ටිකෙන් ටික දිනු වෙනකොට සතුටපත් වෙනවා. ඒ වගේම මේ ඇවිපත් වුණාම එයාට සැලකනකොට එයා සතුටපත් වෙනවා. එනිසා අම්මා තාත්තා සතුටු කිරීම තමයි ජීවත් වෙනවා නම් එයාට සලකලා මිය ගියා නම් එයා වෙනුවෙන් පින්කම් කළ පින් අනුමෝදන් කරලා එයා සතුටටපත් කරන්නට ඕන. මෙන්න මේක තමයි සතුට ලබන මාවතෙහි පළවෙනි පියවර විදිහට දේශනා කළේ. ඒ වගේම භාගතුන් වහන්සේ දේශනා කරනවා අපට අම්මා තාත්තගෙන් වෙච්ච සේවය කොච්චරද කියතොත් ඒ අම්මා තාත්තා දෙන තමන්ගේ දේවල මත තියාගෙන අවුරුදු 100ක් බිම නොතබා ඒ ඇට ආහාර පාන ආදී පෝෂණය කරමින් අවුරුදු 100ක් තමන්ගේ දේවල මත තියාගෙන සැලකුවත් ඒ අම්මා තාත්තා දෙන අපට කළා වූ සැලකිල්ලට ප්‍රතිඋපකාර කළා වෙන්නේ නැහැ කියලා. ඒ තරම් සේවයක් අපට යකින් වෙලා තියෙනවා. සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් අපට හුඟක් උදව් කරේ නැහැ, දේපළ දුන්නේ නැහැ, විශ්වවිද්‍යාලය යුවේ නැහැ කියලා එහෙම හිතෙන්න පුළුවන් කෙනෙකුට. නමුත් එහෙම වුණත් වෙනතුනේ අපේ මෙලවට බිහි කිරීම මැතේ අපේ ඇස්කන් හොඳට තියලා හොඳ බුද්ධියක් ඇතුව හොඳ ශරීරයක් ඇතුව අපිව මේ රෝගෙට බිහි කරනකොටම අම්මල තාත්තලේ යුතුකමෙන් සැලකීමේ ප්‍රමාණයක් අවසන් වෙලා තියෙනවා. එනිසා අනිත් දේවල් ඔක්කොම ඊට පස්සේ තමයි සිද්ධ වෙන්නේ. එනිසා අපි නිරෝගීව මේ රෝගෙට බිහි කිරීම මැතේ අපේ අම්ම තාත්ත දෙන්නට අපේ ජීවිත කාලෙම සලකන්නට. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අරච්චන අවුරුදු 100ක් ප්‍රතිපකාරලා අවසන් කරන්න බැරි වුණත් අපට අම්මා තාත්තගෙන් නිදහස් වෙන පුළුවන් ක්‍රමයක් දේශනා කළා. අම්මා තාත්තට ප්‍රතිපකාර කළා ඒ අය අපට කරා වූ සේවයෙන් නිදහස් වෙන ක්‍රමයකට දේශනා කළා. ඒ මොකද්ද? ඒ තමයි අම්මා තාත්තගේ හිතේ තියෙන ශ්‍රද්ධාව දිනු කරනවා නම් අම්මා තාත්තගේ ළඟ තියෙන පරිත්‍යාගශීලීත්වය දිනු කරනවා නම් එයාගේ ළඟ තියෙන ධර්මඥානය දිනු කරනවා නම් එයාගේ ළඟ තියෙන සිල්වත් භාවය දිනු කරනවා නම් එයාගේ ළඟ තියෙන ප්‍රඥාව දිනු කරන්න අපි උදව් කරනවා නම් ධර්ම ශ්‍රවණය කරන්න සලස්සලා මෙන්න මේක තමයි අර ප්‍රත්‍යපකාරයේ කරන නියම උපකාරය කියලා සඳහන් කළා. එනිසා ශ්‍රද්ධාව සීලය, ශ්‍රුතවන්ත භාවය, පරිත්‍යාග සීලත්වය, ප්‍රඥාව. මෙන්න මේ කරුණ තුනෙන් තමන්ගේ අම්මා තාත්තා දිනෙන් දිනම දිනු කරලන්නට ඔබට කරන්න පුළුවන් උපරිම දේ ඔබ කරන්නට ඕන. අන්න ඒක තමයි අම්මට තාත්තට කරන ලොකෝම සැලකිල්ල කියලා. ඉතින් පින්නතුනි අපි මෙහෙම ජීවත් වුණාට අපි හැමදාම ජීවත් වෙන අය නෙවෙයි. අපි කවදා හරි දවසක මේ ලෝකයෙන් සමු ගන්නවා. ඒකෝ අපි අම්මා තාත්තා ඉඳි අපි ජීවිතයෙන් සමු ගන්නවා. නැත්නම් අපි ඉන්න මොහොතේ අපි දෙමෝපියන් ජීවිතයෙන් සමු ගන්නවා. මේක තමයි ජීවිතය අර්ථය. අන්න එවැනි ජීවිත ගත ගන්න හැටියට බුදුහාමුදුරුවෝ දේශනා කළා. අපි මේ ලෝකයේ සතුටින් ඉන්න විතරක් නෙවෙයි පින්නතුනි. අපේ ජීවිතේ සාර්ථකත්වය කියලා කියන්නේ මේ සතුටින් ඉන්න අපේ ඥාති මිත්‍රාදීන් නැවත සසරේදී සුගතියකදී මේ වගේම මුණ ගැහෙන්නට ඕන. අන්නේ මුණ ගැහෙන ප්‍රතිපදාවක් දේශනා කරනවා. අපි හුඟක් කාල බෙල හිටිය කියලා, ඇඳුම් පැළඳුම් ඇඳ කියලා, හුඟක් සින්දු ඇහුවා කියලා අපි මරණයෙන් පස්සේ සුගතිගාමී වෙන්නේ නැහැ පින්නතුනි. අපි මරණයෙන් පස්සේ සුගතිගාමී වෙන්න නම් බුදුහාඳුරෝ සංඛාර උත්පත්ති සූත්‍රයේදී දේශනා කළා. අර මුලින් සඳහන් කළ කරුණටම ශ්‍රද්ධාව සීල ආදී මෙන්න මේ කරුණට යම්කිස් කෙනෙක් ප්‍රගුණ කරනවා නම් බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන කෙරෙහි තියෙන ප්‍රසාදය, පංචශීලයේ ආරක්ෂා කිරීම, ධර්මඥානෙ දිනු කර ගැනීම, පරිත්‍යාග සීලත්වය, ප්‍රඥාව දිනු කිරීම, මේ ගුණාංග ටික අපි ඉහළම මට්ටමේ දිනු කරවතින් ඒ කෙනාට පුළුවන් මරණයෙන් පස්සේ නැවත සුගතියට එන්න පුළුවන් කියලා දේශනා කළා. එනිසා අපේ ඥාති මිත්‍රාදීන්ට ඇත්තටම අපි ආදරේ නම් ඒ ඥාති මිත්‍රාදීන් මිය ගිය දවසට අපට හැඟීමක් ඇති වෙන්නට ඕන අනේ අය නැවත සුගතියක ඉපදිලා ඇති කියන හැඟීමක් අපට ඇති වෙන්නට ඕන. මීට කලකට ඉස්සෙල්ලා ශ්‍රී ලංකාවේ එක්තරා ප්‍රසිද්ධ හාමුදුරුවෝ කෙනෙක් හොඳ ලස්සන ප්‍රකාශයක් කළා. ඒ හාමුදුරුවෝ කියනවා මගේ අම්මා මිය ගිය දවසේ තමයි මම ජීවිතේ වැඩිපුරම සතුට විඳ දවස කියලා. මගේ අම්මා මැරිච්ච දවස තමයි මම වැඩිපුරම සතුටුුණු දවස කියලා. ඇයි ඒකට හේතුව? ඒ හාමුදුරුවෝ ගිහි කාලේ මමට හොඳට සැලකුවා. අම්මට උපරිම ලෙස සැලකුවා කියන සතුටක් ඇති වුණා. ඒ විතරක් නෙවෙයි අම්මා හොඳ තැනක ඉපදෙල ඇති කියලා අම්මා කළා වූ පින්කම් ටික ගැන හිතලා මම එදා සතුටටපත් වුණා කියලා. ඒ නිසා පින්නතුනේ අපි ඇත්තටම අපේ අම්මට තාත්තට සැලකුවා නම් මිය ගියපු දවසට අපට දුක් වෙන නෙවෙයි තියෙන්නේ අපට සතුටටපත් වෙන්න පුළුවන්. ඇයි ඒ අය මේ පරණ ශරීරය අයින් කරනකොටම මීට වඩා හොඳ පහසුකම් තියෙන තැනක අලුත් ශරීරයක් එක්ක දැන් හොඳ තැනක ඉපදෙලති කියලා ලොකු සතුටක් ඇති වෙනවා. අපිත් අපේ ජීවිතවලින් පින්කම් කරගත්තා. ඒ අම්මට තාත්තට පින්කම් කරන අවස්ථාව ලැබලා දුන්නා. ඒ අම්මට තාත්තට හොඳින් සැලකුවා කියලා හිතනකොට පින්නතුනේ හිතේ ලොකු සතුටක් ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ සංඛාර උත්පත්ති සූත්‍රයේ දේශනා කරන පින්නතුනි මේ ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුතය, ත්‍යාගවන්ත භාවය, ප්‍රඥාව කියන මේ කරුණු ඉහෙරටම දිනු කරවතින් එයාට පුළුවන් මරණයෙන් පස්සේ ඉපදෙන තැන තීරණය කරන්න පුළුවන් කියලා. එයා නැවත මනුස්ස ලෝකෙට එනවද? දිව්‍ය ලෝකෙට යනවද? බ්‍රහ්ම ලෝකෙට යනවද? ඒ ඉපදෙන තැන, ඉපදෙන දිව්‍ය ලෝකය, ඉපදෙන බ්‍රහ්ම ලෝකය තමන්ට කලින්ම තීරණය කරන්න පුළුවන් කියලා. මරණයෙන් පස්සේ තමන් නැවත මනුස්ස ලෝකෙට ඉපදෙන්නේ නැත්නම් චාතුර්මහරජිකේද? නැත්නම් තාවතිස්සේද? යාමේද? තුසිතේද? නිම්මාන රතියේද? පරිණිමිත වස්සවතියේද? බ්‍රහ්මපාලසජ්ජයේද? බ්‍රහ්ම පුරෝහිතයේද? මහා බ්‍රහ්මයේද? මෙන්න මේ යන තැන කලින්ම තමන්ට තීරණය කරන්න පුළුවන් කියලා. ඒ ප්‍රඥාවේ පිනතුනේ පුදුමය. බුදුහාම දේශනා කරන යා නැවත මනුස්ස ලෝකෙට නම් එන්නේ යාට තීරණය කරන්න පුළුවන් යා බ්‍රාහ්මණ කුලයේද ඉපදෙන්නේ, සස්ත්‍රේ කුලයේද, නැත්නම් වෛශ්‍ය ගෘහපති කුලයේද කියලා තමන් ඉපදෙන කුලයක් තමන්ට කලින් තීරණය කරන්න පුළුවන් කියලා. බලන්න පින්නතුනේ කොයි තරම් රැකවරණයක්ද කියලානේ. අපි හරියට පින්කම් කරලා ඉනවා නම් අපි නැවත මනුස්ස ලෝකයේ කොහෙද ඉපදෙන්නේ කියලා තමන්ට මේ ජීවිත කාලය තුලදීම තීරණය කළා පැහැදිලි දැක්මකට එන්න පුළුවන් කියලා. ඉපදෙන රට, ඉපදෙන කුලය විතරක් නෙමෙයි අපේ අම්මා තාත්තා ගැන උනත් අපට කලින් හිතලා තියන්න පුළුවන්. ලෝකයේ පහළ වෙන බෝධිසත්වයන් වහන්සේ කෙනෙක් කියන්නේ මේ ගුණාංග ඉහළටම දිනු කරපු කෙනෙක්. ඒ නිසා තමයි උන්වහන්සේ මේ ලෝකෙ ඉපදෙනකොට අපි කියන පස්මහ බැලුව කියලා. ඒ කියන්නේ ඉපදෙන කාලය, ඉපදෙන රට, ප්‍රදේශය, කුලය, තමන්ගේ අම්මා, තාත්තා මේ ඔක්කොම කලින් තීරණය කළ තමයි බෝසත්වරයෙක් ඉපදෙන්නේ. අපට ඒ මට්ටමින් බැරුණත් කිසියම් ප්‍රමාණයකට අපට ඊළඟ ආත්ම භාවයේ සුගතිය තීරණය කරන්න පුළුවන් මේ ජීවිත කාලය කරන පීකම් වලට අනුරූපව. ඉතින් මේ දරුවන්ට මේ වැඩිහිටියන්ට හුඟා සතුටටපත් වෙන්න පුළුවන් ඔබ විහාරස්ථාන ගණනාවක් ඇසුරු කරගෙන බොහොම ශ්‍රද්ධාවෙන් කටයුතු කරන පරිත්‍යාග ශීලීත්වයේ තියෙන පංචශීලයේ නිරතුරුව රකින ධර්මඥානෙ දිනු කරගන්න උත්සාහ කරන තමගේ නුවණ දිනු කිරීම සඳහා කටයුතු කරන හැටියට ඔබට මේ ජීවිතය සතුටෙන් ගත කළා නැවත අපට ඉපදෙන තැනකදී අපට නැවත ඥාතියෙක් ලෙස මිතුරු මිතුරියන් ලෙස නැවත මුණගැහෙනට අපි අපේ මානසික සත්‍යය අපි ගොඩනගාගෙන ඉන්නට ඕන. ඒක පින්වත්නි ලයිෆ් ඉන්සුරන්ස් එකට වඩා හෙල්ත් ඉන්සුරන්ස් එකට වඩා වටිනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට ධර්ම දේශනා කළේ මේ ආත්ම භාවයේ සතුටෙන් ඉන්න විතරක් නෙවෙයි මරණයෙන් පස්සේ අපි මේ ඉන්න අය නැවත සුගතියකදී ඉහළ ආත්ම භාවයකදී අපි නැවත මුණගැහෙන්නට ඕන. ඉතින් මේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා ඔබ කෙරෙහි ඉතාම කරුණාවෙන් කටයුතු කරන්නේ ඔබේ දරුවන්ට මේ ධර්මාධ්‍යාපනය ලබා දෙන කටයුතු කරන්නේ ඔබේ අම්මට තාත්තට හිත සැනසෙන විදිහට ධර්ම දේශනා කරන්නේ මේ හැමදේම මේ ස්වාමීන් වහන්සේලා කරන්නේ ඔබ ගැන ලොකු කරුණාවකින් මෛත්‍රියකින්. ඉතින් මේ පිනතුනුත් ඒ සඳහා කැපවෙලා කටයුතු කරනවා. ඒ නිසා මේ පින්කමට සහභාගී වෙච්ච ඔබ හැමදෙනාටම අපි ආශිර්වාද කරනවා. ඉතින් කුමාරියන්තා ප්‍රධාන මේ දරුවන් හැමදෙනෙක්ම අද මේ පින්කම ඉතාම ලස්සන සංවිධානය කළා. ස්වාමීන් වහන්සේලා ඉතාම ප්‍රියමනාප විදියට දානමාන ආදී සූදානම් කරලා පිරිකර සකස් කරලා ඉතාම ලස්සන පින්කමක් සිදු කළේ. ඉතින් ඔබට ජීවිත කාලය පුරාම මේ දරුවන් හැම දිනාටම සතුටටපත් වෙන පුළුවන් අපේ තාත්තගේ 80 වෙනි උපන්දිනේ දවසේ අපි ලස්සන පින්කමක් කළා අපේ තාත්තට උපන්දින තැඟක් දුන්නා කියලා නේද. ඉතින් සිලෝ මහත්මයා වැඩ වඩාත්ම සතුටෙන් වාසය කරන්නට ඉතින් අපේ අම්මා තාත්ත නිසා අපට දරුවන ලැබුණා. අපි ගුණ දහම ඉගෙන ගත්තා. දරුවෝ ගුණ දහමෙන් දිනන වෙනකොට දරුවෝ දිහා බලලා අම්මා තාත්ත වඩාත්ම ගුණවත් වෙන්නට ඕන. මේක තමයි පින්නතුන අපි කරන්න ඕන දේ. ඒ නිසා අපට අපේ දෑත එකතු කළා. අපේ අම්මා තමයි මුලින්ම බුදු සාදු කියලා අපට බුදුහාමුදුරු හඳුනා දුන්නේ. ස්වාමීන් වහන්සේ කෙනෙක් දැක්කාම බුදේ සාදු කියන කියලා අපේ සිඟිති දෑත එක් කළා අපට තෙරුණ ලබා දුන්නේ අපේ අම්මා තාත්තා. අන්නේ අම්මා තාත්තගෙන් ලැබිච්ච ගුණයට කරන ගෞරවය තමයි අපි ගුණවත් වෙලා ඒ අපේ ගුණවත් ජීවිතයම අම්මට තාත්තට ආශිර්වාදයක් වෙන විදිහට අම්මා තාත්තා තවත් ගුණයට නැඹුරු වෙන විදිහට එයා යොමු කරන්න පුළුවන් නම් අන්න ඒක තමයි සැබෑ සත්‍යපකාරය වෙන්නේ. ඉතින් මේ දරුවන් හැමදෙනාට මේ ගැන හිතනකොට සතුටටපත් වෙන පුළුවන්. ඉතින් පින්කමට සහභාගී වුණු පින්තුන හැමදෙනෙක්ම කල්පනා කරන්න ඔබේම දයාබර අම්මා තාත්තා වෙනුවෙන් කලාවු පින්කමක් කියලා. ඔබගේ අම්මා තාත්තා ඉන්නව නම් එයාට ආශිර්වාද පිණිසත් මිය ගිහිපු අමල තාත්තා ඉන්නව නම් ඒ හැමදෙනාටම පුණ්‍යානුමෝදනා පිණිසත් මේ උතුම් පින්කම හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. රැස්කරා වූ මේ උතුම් සංඝ සතු දානමය පින්කමෙන් ගණිත කරගත් ආ උතුම් පුණ්‍ය ඵලය සිලෝ මහත්මා ඒ මෑණියන් ඇතුළු පවුලේ පින්තුන් මේ සහභාගීත්ව ඔබ හැමදෙනාගේම නමින් මිය ගිය යම්හා ඥාති මිත්‍රාදීන් වෙත්නම් ඒ සියලු දෙනාම මේ ලෑ හොඳට සිහිපත් කරගන්න. ඒ හැමදෙනා මසසර ජීවිතයේ සුවපත් කරගනිත්වා උතුම් නිවනින් සැනසෙත්වා කියන පැතුමෙන් අපි මියගේ ඥාතිනටත් පුණ්‍ය ආනුමෝදනා කරමු ගාථාව කියලා. ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතය. ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතය. ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. රැස් කරගත් මේ සියලු කුසල දහම් සම්මා දෘෂ්ටික දෙවිවරුන් අනුමෝදන්ව සිලෝ මහත්මාට ඒ මෑණියන් ඇතුළු ඔබ හැම දිනාටම දෙවියන්ගේ දැහැම රැකවරණයේ ආශිර්වාදයෙන් සැලසේවා. දෙවියන්ටත් මේ පිනොතුම දිවිසුර වර්ධනය කරගන්නට නිර්වාණ උපදේශ සාක්ෂාත් කරගන්නට හේතු වාසනා වේවා කියන ප්‍රතුමෙන් අපි දෙවියන්ට පුණ්‍ය ආනුමෝදනා කරමු. එත්තාවතාච අම්හේහි සම්බතං පුඤ්ඤ සම්පතං සම්දේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්ති සින්දියා. එත්තාවතාච අම්හේහි තං පුඤ්ඤ සම්පතං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්ති සින්ධියා එත්තාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පතං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්ති සින්ධියා. ඉතින් අද දින මේ උතුම් පින්කම ලස්සන කරගන්නට මේ බොහෝ දෙනෙක් සහභාගී වෙලා උදව් උපකාර කළා. එනිසා ඔබ හැම දිනාටම අපි ආශිර්වාද කරනවා. ඒ වගේම විහාර වාසී ගෞරවනීය ස්වාමීන් වහන්සේලා මේ පින්කම ඉතාම මැනගෙන් සූදානම් කරලා පින්කම ලස්සන කරන්න ඔබට උදව් කළා. එනිසා නායක ස්වාමීන් වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්සේලාගේ ආශිර්වාදය ඔබ හැම දිනාටම ලැබෙනවා. ඒ වගේම අපේ ධම්මපදී හඳුරන වහන්සේ වැඩ නොසිටියත් උන්වහන්සේ මේ සියලුම කටයුතු සොයා බලලා මැනවින් සිද කරන්නට සියලු පහසුකම් අපට සලසල දුන්නා. එනිසා උන්වහන්සේගේ ආශිර්වාදයත් සිලෝ මහත්මාට පිරිනමමින් මේ රැස්කලා උතුම් පින්කම හේතුවෙන් ඔබ අප හැම දෙනාටම මෙලොවසෙන් නිදුක් නිරෝගී සම්පන්නිය චිරජීවනයේ සැලසේවා. ජීවත්වන කාලයේ වඩා වඩාත්ම සතුටෙන් සැනසීමෙන් ජීවත් වන්නට මේ පින්කමත් ආශිර්වාදයක් වේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. අභිවාදන සීලස්ස නිච්ඡං වන්දහාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පන්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පන්ති ඉමිනාතේ සමිජ්ජත.